بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් اقتربت الساعة وانشق القمر وإن يروا آية يعرضوا ويقولوا سحر مستمر وكذبوا واتبعوا أهواءهم وكل أمر مستقر ولقد جاءهم من الأنباء ما فيه مزدجر حكمة بالغة فما تغني النذر فتول عنهم يوم يدعو الداعي إلى شيء نكر خش عن أبصارهم يخرجون من الأجداث كأنهم جراد منتشر مهطعين إلى الداعي يقول الكافرون هذا يوم عسر الساعة إنام ملون كرين نجتون لبن الدنيا ලඟ වී ඇත. තවද සඳ දෙබෑ වී ඇත. නමුත් මෙම ජනයා කුමන සංඥාවක් ඔවුන් දැක්කද? එය නොසලකා හරිනේය. තවද මෙය දිගටම පවතින ඉන්ද්‍රජාලමකයයි කියති. ඔවුහු මේද ප්‍රතික්ෂේප කළහ. තමන්ගේ මනෝ ඉච්ඡාව පිළිපැද්දාහ. සෑම දෙයකටම නියමිත අවසානයක් ඇත. සීමාව ඉක්මවීමෙන් ඔවුන් වැළැක්විය හැකි පෙරවිසූ ජන සමාජ පිළිබඳ වෘතාන්ත සැබවින්ම ඔවුන් වෙත පැමිණ ඇත. ගැඹුරු ප්‍රඥාවද ලැබී ඇත. නමුත් අනතුරු ඇඟවීම ඔවුන්ට ප්‍රයෝජනය නොවන්නේය. නබි මුහම්මද් එනිසා ඔවුන්ගෙන් ඉවත්වව්. කැඳවන්නෙකු ඉතා බිහිසුණු සිද්ධියකට කැඳවන දින ජනයා පහත හෙළන ලද බැල්මෙන් යුතුව ඔවුන් තැනින් තැන විසිරී සිටි පළඟැටියන් මෙන් මිනී වලවලින් බැහැර වෙති. ඔවුහු කැඳවන්නා දෙසට දිවෙති. මෙලොවදී එය ප්‍රතික්ෂේප කළ අවිශ්වාසිකයෝ සැබවින්ම මෙය දුෂ්කර දිනයක් යැයි කියති. كذبت قبلهم قوم نوح فكذبوا عبدنا وقالوا مجنون وازدجر فدعا ربه أني مغلوب فانتصر ففتحنا أبواب السماء بماء منهمر وفجرنا الأرض عيونا فالتقى الماء على أمر قد قدر وحملناه على ذات ألواح ودسر تجري بأعيننا جزاء لمن كان كفر ولقد تركناها آية فهل من مدكر فكيف كان عذابي ونذر ولقد يسرنا القرآن للذكر فهل من مدكر ඔවුනට පෙර නුහ්ගේ ජනතාවද ප්‍රතික්ෂේප කළහ. ඔවුහු අපගේ ගැත්තා ප්‍රතික්ෂේප කොට උන්මත්තකයෙකු යැයි කීහ. තවද ඔහු පන්නා දමන ලදී. එවිට ඔහු මම පරාජිතයෙක් වෙමි. මට උදව් කරනු මැනවයි තම පරමාධිපතිට ප්‍රාර්ථනා කළේය. එහෙයින් අපි ධාරානිපාත වැසි සහිත අහසේ දොරටු විවෘත කළෙමු. තවද මහ පොළව පලා උල්පත් ඇති කළෙමු. එවිට පෙර නියමිය පරිදි ජලය එකතු විය. තවද ලෑලි වලින් සහ ඇන වලින් සාදන ලද දැය මත අපි ඔහු ඉසුළුවෙමු. අකෘතඥ වූ අයට දඩුවමක් ලෙස සැබවින්ම අපි එය සලකුණක් කළෙමු. එයින් අවවාද ලබන්නේ ඇද්ද? මාගේ දඩුවම සහ අවවාදය කෙසේ වීද? අල් කුර්ආනයේ දැනුමුතුකම් ලැබීමට සැබවින්ම අපි පහසු කළෙමු. එයින් අවවාද ලබන්නේ ඇද්ද? كذبت عاد فكيف كان عذابي ونذر إنا أرسلنا عليهم ريحا صرصرا في يوم نحس مستمر تنزع الناس كأنهم أعجاز نخل منقعر فكيف كان عذابي ونذر ولقد يسرنا القرآن للذكر فهل من مدكر آج جانيا پرتكشيپ کلها اهين ماغي دادو مها اوواده كسي ويد نرطروا اباغي سمپن او دينك اپا چند مارو تي اونمت اوويمو اي مولين ادرن لد ඉන්දිගස්මින් මිනිසුන් උදුරවාගෙන ගියේය. එහෙයින් මාගේ දඩුවම සහ අවවාදයේ කෙසේ වීද? කුරාණයේ දැනුමුතුකම් ලැබීමට සැබවින්ම අපි පහසු කළෙමු. එයින් අවවාද ලබන්නේ ඇද්ද? කද්දබත් සමුදු බින් නුදුරි ෆකාලු අබෂරම් මින්නා වාහිදන් නත්තබිඋ واحدا نتبعه إنا إذا لفي ضلال وسعر ألقي الذكر عليه من بيننا بل هو كذاب أشر سيعلمون غدا من الكذاب الأشر صمود جانيا أنتر أنغويم پرتكشيب کلها අපගෙන් වූ මිනිසෙකුද අපි අනුගමනය කරන්නේ. එවිට අපි සැබවින්ම මං මුලාවේ හා උමතු භවෙහියයි ඔවුන් කීහ. අප අතුරින් ඔහුට අනුශාසනය දෙන ලද්දේය. නැත, ඔහු අන්ත බුරුකාරයෙකි, රැවටිලිකාරයෙකි. අන්ත බුරුකාරයා සහ රැවටිලිකාරයා කවුරුන්දැයි ඔවුහු හෙට දැනගන්නෝය. ناقة فتنة لهم فارتقبهم واصطبر ونبئهم أن الماء قسمة بينهم كل شرب محتضر فنادوا صاحبهم فتعاطى فعقر فكيف كان عذابي ونذر إنا أرسلنا عليهم صيحة واحدة فكانوا كهشيم المحتضر ولقد يسرنا القرآن للذكر فهل من مدكر سببين ما أبي أتو دينا إيوان نمو أونتا پيريك سماك لسا إيهين أونجي إيرانا مغانا إيوسيلين بلاسيتيو جالية أتو دينا ها أون أترى බෙදිය යුතුයයිද සියල්ලන් තම තමන්ගේ පාණයට ඉදිරිපත් විය යුතුයයිද ඔවුන්ට දන්වව. එවිට ඔවුහු තම සංගයා කැඳ වූහ. ඔහු වගකීම බාරගත්තේය. තවද ඇය එනම් ඔටුවා ඝාතනය කළේය. මාගේ දඩුවම සහ අවවාදයේ කෙසේ වීද? සැබවින්ම අපි ඔවුන් වෙත එකම ගිගුරුමක් එවෙමු. එවිට ඔවුහු හරක් ගාලක පෑගුණු පිඳුරු මෙන් විය. අල් කුර්ආනය දැනුමුතුකම් ලැබීමට සැබවින්ම අපි පහසු කළෙමු. එයින් අවවාද ලබන්නේ ඇද්ද? කද්දබස් කවුමු ලූතින් බින් නුදුර් ඉන්නා අර්සල්නා අලෛහිම් හාසිබන් ඉල්ලා ආල ලූත් නජ්ජයිනාහුම් بسحر نعمة من عندنا كذلك نجزي من شكر ولقد أنذرهم بطشتنا فتماروا بالنذر ولقد راودوه عن ضيفه فطمسنا أعينهم فذوقوا عذابي ونذر ولقد صبحهم بكرة عذاب مستقر فذوقوا عذابي ونذر ولقد يسرنا القرآن للذكر فهل من مدكر ලූත්ගේ ජනයා අවවාදය ප්‍රතික්ෂේප කළහ. ගල් වැහි සහිත කුණාටුවක් එවෙමු. සැබවින්ම ලූත්ගේ පවුල හැර රාත්‍රී කාලයේ අවසන් කොටසේදී අපි ඔවුන් මිදෙවෙමු. අපගේ ආශිර්වාදයක් වශයෙන් ගුණගරුක අයට එලෙසය අපි තිලින පිරිනමනුයේ. අපගේ දඩුවම ගැන ඔහු ඔවුන්ට අනතුරු ඇඟවිය. නමුත් ඔහු අනතුරු ඇඟවීම සැක කළහ. ඔහු ඔහුගේ අමුත්තන් ඔහුගෙන් පැහැර ගැනීමට තැත් කළහ. එවිට අපි ඔවුන්ගේ ඇස් අන්ධ කළෙමු. තවද මාගේ දඩුවමද අවවාදයේද රස විඳිනොයි කීවෙමු. සදාකාලිකව පැවතෙන දඩුවම උදෑසන ඔවුන් කරා සැබවින්ම පැමිණියේය. තවද මාගේ දඩුවමද අවවාදයේද රස විඳිනොයි කීවෙමු. අල් කුර්ආනයේ දැනුමුතුකම් ලැබීමට සැබවින්ම අපි පහසු කළෙමු. එයින් අවවාද ලබන්නේ ඇත්ත. وَلَقَدْ جَاءَ آلَ فِرْعَوْنَ النُّذُرُ كَذَّبُوا بِآيَاتِنَا كُلِّهَا فَأَخَذْنَاهُمْ أَخْذَ عَزِيزٍ مُقْتَدِرٍ أَكُفَّارُكُمْ خَيْرٌ مِنْ أُولَائِكُمْ أَمْ لَكُمْ بَرَاءَةٌ فِي الزُّبُرِ أَمْ يَقُولُونَ نَحْنُ جَمِيعٌ مُنْتَصِرٌ سَيُهْزَمُ الْجَمْعُ وَيُوَلُّونَ الدُّبُرَ بَلِ السَّاعَةُ مَوْعِدُهُمْ وَالسَّاعَةُ أَدْهَى وَأَمَرُّ إِنَّ الْمُجْرِمِينَ فِي ضَلَالٍ وَسُعُرٍ يَوْمَ يُسْحَبُونَ فِي النَّارِ عَلَى وُجُوهِهِمْ ذُوقُوا مَسَّ سَقَرَ فِرْعَوْنُගේ ජනයා වෙතද අනතුරු ඇඟවීම සැබවින්ම පැමිණියේය. ඔව්හු අපගේ සියලුම ආයාත් ප්‍රතික්ෂේප කළහ. එබැවින් සර්ව බලධාරී සර්ව බල සම්පන්න යානන්ගේ ග්‍රහණය ලෙසින් අපි ඔවුන් ග්‍රහණය කළෙමු. මක්කා වාසීන් අතුරින් නුඹලාගේ අවිශ්වාසිකයින් ඔවුන්ට වඩා හොඳද? නැතහොත් ධර්ම ග්‍රන්ථවල නුඹලාට මිදීමක් තිබේද? නැතහොත් අපි සියලු දෙනා ජයග්‍රාහකයෝ වෙමුයි ඔවුහු කියන්නෝද? මේ පිරිස ඉක්මනින්ම ඉමහත් පරාජයකට පත් කරනු ලබන්නේය. තවද ඔවුන් සියලු දෙනාම පසුපස හැරී පලා යන්නේය. අස්සාත් එනම් මලවුන් කෙරෙන් නැගිටුණු ලබන දිනය ඔවුන්ට නියමිත කාලය වේ. එම අස්සාත් ඊතා ඛේදජනකය. ඊතා තිත්තය. සැබවින්ම මෙම වැරදිකරුවෝ නොමගෙහිය. තවද උමතු භවයේහිය. මුනින් අතට ඔවුන් නිරාගින්නට ඇදගෙන යනු ලබන දිනේ නිරාගින්නෙහි රස විඳිනොයි ඔවුන්ට කියනු ලැබේ. إِنَّ كُلَّ شَيْءٍ خَلَقْنَاهُ بِقَدَرٍ وَمَا أَمْرُنَا إِلَّا وَاحِدَةٌ كَلَمْحٍ بِالْبَصَرِ وَلَقَدْ أَهْلَكْنَا أَشْيَاعَكُمْ فَهَلْ مِن مُدَّكِرٍ وَكُلُّ شَيْءٍ فَعَلُوهُ فِي الزُّبُرِ وَكُلُّ صَغِيرٍ وَكَبِيرٍ مُسْتَطَرٍ إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَنَهَرٍ في مقعد صدق عند مليك مقتدر සැබවින්ම අපි සෑම දෙයක්ම නියමයක් අනුව මෙවෙමු. අපගේ අන එකම ආඥාවක් පමණි. එය ඇසිපිය හෙළෙන මොහොතක් තුල ක්‍රියාත්මක වන්නේය. නුඹලා වැනි බොහෝ දෙනා සැබවින්ම අපි විනාශ කළෙමු. අවවාද ලබන්නේ ඇත්ද? ඔවුන් කළ සියලු දෑ ලේඛනවල සටහන් වී ඇත. කුඩා වූ විශාල වූ සියලු දෑ ලියා තබන ලදී. බිය බැති අය සැබවින්ම උයන් සහ දිය දහරා අතර වාසය කරන්නෝය. සර්ව බලධාරී රජුගේ සන්නිධානයෙහි සත්‍යයේ ස්ථානයෙහිය.